නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අදත් අපි දිවසින් දුටු බියකරු සසර පිළිබඳව දහම් දේශනා කරන්නේ. මේ දේශනා මාලාව ශ්‍රවණය කරගෙන පිළිවෙලට හොඳට නුවණින් යුක්තව ශ්‍රවණය කළොත් කොයිතරම් මේ සංසාරේ භයංකරද කියලා අපූර්ව විස්තරයක් මේ പ്രേත ලෝකයේ අපිට ඉගෙන ගන්න ලැබෙනවා. පින්වතුනි, මේ പ്രേතවත්වයේ සම්පූර්ණේම වස්තු කතා සිද්ධි 51යි තියෙන්නේ. තම සිද්ධි 51 වුණාට പ്രേතයෝ ඉන්නේ 51ක් නෙවෙයි. මේ ලෝකේ പ്രേතයන්ගේ අමනුෂ්‍යයන්ගේ කෙලවරක් නැහැ. භූත කොටස්වල කෙලවරක් නැහැ. සමහර භූතයෝ ඉන්නවා, ඒ භූතයන්ට තවත් භූත කොටස් පේන්නේ නැහැ. එකතම ඉන්න භූත කොටස් පේන්නේ නැහැ. දැන් දෙවියන්ට බ්‍රහ්මයන් පේන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයන් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිට අපිත් එක්ක ඉන්න අය පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ පේන්නේ නැහැ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න, කොච්චර මේ ලෝකේ අමනුෂ්‍ය කොටස් ඉන්නවද කියලා. ඉසර තූපාරාමයේ සිද්ධියක් තියෙනවා. තූපාරාමයට එක ස්වාමීන් වහන්සේ නමක් ගමන් කරනවා මේ වන්දනා කරන්න. එතකොට එක කැලයක් මැදින් යද්දී යක්කු කෑ ගහන හඬක් ඇහෙනවා. ඉතින් ආම්දුර අහනවා, කොහෙන්ද මේ ශබ්ද එන්නේ? ඊට පස්සේ කියනවා, අපි මේ යක්ෂ පැටව. ඇයි මේ කෑ ගහන්නේ? අපේ මව් තූපාරාමයේ යක්ෂ සභාවකට ගියා. මේ අපිට ඈ දකින්න නැතුවයි අපි මේ අඬන්නේ වැළපෙන්නේ. ඉතින් කිව්ව මමත් තූපාරාම යන යන්නේ නම් අපේ මවුට කියන දවසට වේලවත් පේන්නේ නැති එක මව් කොහොමද පේන්නේ? ඊට පස්සේ යාලා යක්ෂයන්ගේ මේ ලෝකේ තියෙන එක්තරා ඖෂධ මුලක් අතට දුන්නා. මේ ඖෂධ මුල අතට දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක අල්ලපු ගමම්ම අමනුෂ්‍යෝ පේන්න ගත්තා. ඒ ස්වාමීන් වහන්සේට කොච්චර පෙනුනද කියනවා නම් අඩියේ තියාගන්න තැනක් ඒ හාමුදුරන්ට නැහැ කියනවා. එච්චර මේ හේත්ත මෙහෙත්ත උන්වහන්සේ මේහෙත්ත මෙහෙත්ත මං ඇර ගොඩාක් අමාරුවෙන් තූපාරාමයේ ළඟට ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලන්න, එච්චර ඉතින් අමනුෂ්‍ය ඉන්නවා කියලා කියන්නේ, එච්චර මේ මනුස්ස ලෝකේ ඉඳලා වැරදිලා පෙරේත ලෝකෙ ගියායනේ, භූත ලෝකෙ ගියායනේ. ඊට පස්සේ අර යක්ෂණිය හැඩවුරු කමින් හොයාගත්ත මොනවාරි ආභරණවල විස්තර කියන්නේ නැති. ඊට පස්සේ කිව්වා, අන්න යක්ෂ පැටව ටික ඔහේ වෙනකල් බලනවා. ඊට පස්සේ ඔබ වහන්සේට කොහොමද මාව පේන්නේ? කිව්වා, මේ මට මේ මුලක් දුන්නා කිව්වා. ඒක ඉක්මනට උදුරගත් අර යක්ෂණිය. ඊට පස්සේ නොපෙනී ගියා. ඔය ඉස්සර අටුවාවල තියෙන කතාව, ඒ කතාව කියන්නේ එච්චරටම අමනුෂ්‍ය ලෝකේ. ඉතින් ඒ නිසා මේ പ്രേතවත්වයේ මේ කතාවක් දෙකක් කිව්වා කියලා මේ කොමනකින් නෑ. එතකොට මේ ඉතිහාසයේතම මේ පින් අනුමෝදන් වෙච්ච කීප දෙනෙක් ගැන විස්තර තියෙනවා. ගොඩාක් പ്രേතයන්ට පින් අනුමෝදන් වෙන්න බෑ. දැන් ඔබට ඉදිරියට මම අවස්ථාව තියෙන විදිහට කියලා දෙන්නම් ගල් പ്രേතයෝ ගැන. ගල් പ്രേතයෝ කියන්නේ තනිකර ගල්. අපිට පේනවා ලොකුවට මේ ගලක් වගේ. දවසකින් බැලුවට පස්සේ මේ ගලේ පේනවා ඇස් කන්න ආසාදිය. නමුත් ගලක් ප්‍රේතයෝ. ඉතින් ඒ නිසා ඒ ගල ඊටස් කවුරු හරි ගල කැඩුවොත් එහෙම එයාගේ අතක් කැඩෙන්නේ, කකුලක් කැඩෙන්නේ. ගල් වෙඩි දැම්මොත් එහෙම මුළු ශරීරේ තමයි බෝම්බ ගැහුවා කුඩු පට්ටම් වෙන්නේ. ඇයි අර ගහක් කපනකොට දෙවි කෙනෙක් අතක් කැපුණා කියලා තියෙන්නේ? ඒවට ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. මේ මේ කවුද මේ? අපි සංසාරේ යද්දී අපි ඉපදිච්ච තැන් ඔය. අපිත් ඉඳලා තියෙනවා සංසාරේ ගල් පෙරේතු වෙලා. මේ ශාසනය ලැබිච්ච වෙලාවේ අපි මේකෙන් ගැලවුනේ නැත්තම් දැන් හොඳට පින් කරන අයට මේ ප්‍රේතවත්ව දිගට කියවගෙන යනකොට පින් තියෙන අයට පුදුම අශ්‍රචිල්ලක්. එයාලට හිතෙනවා අපි නම් ප්‍රේත ලෝකේ යන්නේ නැති වෙයි කියලා. ඇත්තටම පින් කරන අයට ඒ අශ්‍රචිල්ල එනවා. හැබැයි මතක තියාගන්න ඒ සත්පුරුෂ ඇසුර තියෙන නිසා, පින් කරගත්ත නිසා අනිත් අය ඉක්මනට හැදෙන්න ජීවිතේ වෙනස් කරගන්න මේ බුද්ධ ශාසනය අපිට කලාතුරකින් ලැබුණේ. ඒ ලැබිච්ච අවස්ථාවේ අපේ ජීවිත විනාශ කරගන්න මේ බලන්න තව මේසවතින් වෙන වැරදි වලින් විඳවන හැටි මේ තව කතාවක් තියෙනවාද? මේක මේ ප්‍රේතවත්වේ නම මේ ප්‍රේතවත්වේ නම කන්න මුණ්ඩ ප්‍රේතවත්වෝ. කන්න මුණ්ඩ කියලා කියන්නේ මේ මේ ප්‍රේතවත්වේ තියෙන වැරදි කාමසේවණේ නිසා දුක් විඳින ප්‍රේතයෙක් යනවා. ඒ තමයි මේ ඒ කාලේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ තිරුන් වැඩ හිටපු ආරාමයකට එක්තරා උපාසක පිරිසක් උපස්ථාන කරන්න යනවා. ඔවුන්ගේ බිරිඳවරුද ඒ සමග මල් ගඳ සුවඳ විලවුන් රැගෙන යනවා. ඔවුන් හරි සිල්වත් ශ්‍රද්ධා සම්පන්නයි. මේ මොහොන් යනකොට දුර යන නිසා අම්බලමක නැවතිලා ඊට පස්සේ ටිකක් ගිමන් ඇරලා යනවා. ඉතින් මේ ලස්සන තරුණ කාන්තාවෝ ඉතින් ඕකට කොල්ලෝ ටිකක් බැල්මහෙළුවා. හැබැයි එහෙම බැල්මහෙළුවා කියලා වටේ ගැවසුනා කියලා මෙයාලා බලන්නේවත් නැහැ. මේ අය හොඳ මේ ශ්‍රද්ධාවන්ත අය, සිල් රකින්න අය, තමන්ගේ ස්වාමීවරුන්ට ආදරය අය. ඔතන හිටපු කොල්ලෝ ටිකක් කතා වෙලා කිව්වා මේ ඇත්තටම මේ කෙල්ලෝ නම් පුදුම විදිහේ ගුණවත් අයනේ. වෙන ගෑනු නම් මේ පොඩ්ඩක් පිරිමියෙක් වටේ කැරකෙනුට ඇහැ ගහලා බලනවා. ඉතින් මේ අය එහෙම නෑනේ. ඊට පස්සේ කිව්වා මේ එතන හිටපු කොල්ලෙක් කිව්වා අනේ උන්දලගේ සීලෙ. මං ඔතන ඉන්න එකෙක් හරිය අනිවාර්යෙන් අල්ල ගන්නවා කිව්වා. අනිත් අය කිව්වා උඹ කොහෙද බං ඔවා කරන්නේ? ඇයි ඔට්ටුද කියලා ඇහුවා. කහවණු 1000ක් ඔට්ට තිබ්බා. ඔන්න බලන්න දැන් වැරදි වෙච්ච එකෙක් හදා ගන්න කවුරුත් ඔට්ටු තියන්නේ නැහනේ. හොඳට ඉන්න එකේ පහලට දාන්න තමයි ඔට්ටු තියන්නේ. නොපෙනෙන ලෝකෙත් ඔක තියෙනවා. හොඳ ගුණවතෙක් දුස්සීල කරන්න නොපෙනෙන ලෝකෙත් ඔට්ටු දානවා. මේක පුදුම ලෝකයක්. ඒ වගේම තියෙනවා නොපෙනෙන ලෝකෙ මේ කවුරු හරි මේ බලවත් කෙනෙක්, ඒ කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් තමන්ගේ දේවාලයට ගෙන්නගන්න කාරණාරි අමනුෂ්‍යකට බාර දෙනවා. උඹ මේක කොහොමරි කරන්න ඕන, ආවල් තේනවා මේ දේවල්ට ගේන්න ඕන. එහෙම ගෙනාවත් උඹට යක්ෂයන්ගෙන් මෙච්චර වරමක් ලැබෙනවා. ඒකට එයා ඒ වරම ගන්න ගිහිල්ලා අරයා කොහොමරි කරකවලා එතෙන්ද ගේනවා. ඒකට එයා ගෙනල්ලා එයාගේ ප්‍රශ්නයක් එතනින් විසඳිච්ච ගම එයාට පස්සේ ඉන්න සියලු අනුගාමිකයෝ ටික ඔක්කොම අතෙන්ද සෙට් වෙනවා. දැක්කද? ඇයි ඔයාලට මතක නැද්ද ළඟදී ඔය මේ අන්තර්ජාලයේ හැරිසරුවා එක්තරා යක්ෂෙක් මේ අයින් කරන්න හදද්දී තවත් යක්ෂණියගේ දෘෂ්ටියකින් ඒ යක්ෂණිය කියනවා තෝ යවන්නේ මං තෝ ඉර කරනවා. ඊට පස්සේ අරයා කියනවා අනේ මාව මේ මොදවන්න, අනේ මාව මොදවන්න කියනවා. ඊට පස්සේ එයා කියනවා තෝ මොදවන්නට තෝ මට මොනවද දෙන්නේ? ඊට පස්සේ කියනවා මං ඔබතුමී ළඟට වැලි කැට සීනි කැට ලුණු කැට සීනි කැට වැලි කැට ගානට මිනිසු ගෙනල්ලා දෙන්නම් කියනවා. මාව නිදහස් කරවන්න කියන යමනුෂයා. එතකොට ඒ යක්ෂයා ඒ අමනුෂයා තවත් කෙනෙක්ගේ බන්ධනෙන් නිදහස් වෙන්න වෙච්ච පොරොන්දුවේ බරපතලකම බලන්න. දැන් එයා ඒ පොරොන්දුවේ ඇඟෙන් අයින් වෙච්ච ඒ බන්ධනේ කැටිච්ච ඒ පොරොන්දුව ඉෂ්ටකරනද වැලිකට සීනිකට ගන්නට මිනිසුන් ගැඟවලට ආවිස් වෙලා අර දේවාලට ගෙනියනවානේ. ඇයි පොරොන්දුව ඉෂ්ට කරන්නේ? ගිය ගමන්ම නැති වෙනවා. ඒ ගිගම වෙන පූජාවල් ඕනේ නැහැ. එයාගේ අරමුණ එතෙන්ට ගේන එක විතරයි. එතකල් තමයි කරදර ටික. දැන් ඔය පින්වතුන් කල්පනා කරන්න කොහොමද මේ සංසාරයෙන් ගැලවෙන්නේ කියලා. කොහොමද මේ සංසාරයෙන් ගැලවෙන්නේ? ඒකයි මේ සසර බියකරුවේ කියන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මයේ ආර්ය මා සංඝරත්නේ රහතන් වහන්සේලා හදවතේ තියාගෙන තුනුරවන්න මුළු ජීවිතේම මරණය පෙනිපෙනී මැරුණක් කවන්නේ නැයි තුනුරුවන් අත්හරින්නේ නැහැ කියන මට්ටමට පත් වුණ දවසට අත තියන්න බෑ. එතකල් මිනිස්සු රූකඩ වෙවි ඉන්නේ. රූකඩ වෙවි. ඉතින් මේ බලන්න ඒ උතුම් අය ගුණවත් අය නැසන හැටි බලන්න. ඊට පස්සේ අර පිරිමිය කොට්ටුව තියවා නිකන් කොල්ලෝ ටිකක් කයියක් ගහපු එකක් නෙමෙයි. ඊට පස්සේ කොහොම හරි මෙයාලා වීණා වාදනය කළා සින්දු කියලා නටලා ඔය දින කොල්ලෝ බයික් වල හෙල්ලම් දාලා කොහොම හරි අල්ලගත්තා එක කෙල්ලේ. ඊට පස්සේ අල්ලගෙන කොහොම හරි මේ පරිලවිලා මේ ඒ කාන්තාවක් එක්ක මේ වනචරකම් කළා. ඊට පස්සේ මේ අර කොල්ලෝ ටිකට ඔක්කොම ඔට්ටු වලින් පෙරදුනා. පෙරදිච්ච අය ගිහිල්ලා කිව්වා මේ අන්න ඔයගේ ගෑනු කෙනා මල් අරගෙන පින් කරගන්න ආවට අන්න මේ පළවිලවක් තියෙනවා. ඒ මිනිහයා ගෙදර ගිහිල්ලා ඇහුවා ඇත්තද උඹ මෙහෙම කළා කියන්නේ? අනේ මන් නෑ. ඇයි අනේ ඔයා මේව අවිශ්වාස කරන්නේ මාම? නෑ කිව්වා මේ මිනිස්සු කියන විදිහට නම් මට මෙතන සැකයක් ඉපදුනා කිව්වා. අනේ එහෙම නෑ. ඒතකොට ළඟ හිටියා කන් කැරිච්ච බල්ලෙක් හිටියා. ඊට පස්සේ බල්ලා දිහා පෙන්නලා කිව්වා අනේ මං ওই වැරද්දක් කළා නම් ඔහොම වැරද්දක් මං කළා නම් මේ වාගේ කංකොට බල්ලෝ මාව හපහපා කන්නුන උපනූපන් ජීවිතේ කිව්වා. ඒ කියන්නේ මේ වැරද්ද ඇවිල්ලා මෙයා ආසරණ වෙච්ච වෙලාවේ ළඟ හිටපු මොකක් හරි මේ පොරොන්දු වෙන්න මොකක්ද දිවුරන්න ගත්තා. කර්මේ ඊට පස්සේ අනෙක් ගෑනු ටිකකින් ඇහුවා කියාපල්ලා උඹලා මේ අපේ ගෑණි ගැන මෙහෙම කතාවක් කියනවා උඹලා එහෙම එකක් දන්නවද උඹලා එකටයි යන්නේ මෙහෙරට. ඊට පස්සේ කොහොම අනේ ඒයි මිනිස්සු ඒ ගෑනු ටිකක් බය වුණා. ඒ ගෑනු ටිකක අනේ එහෙම එකක් නැහැ. මේ එහෙම එකක් වුණ නැහැ. එහෙමනම් අපි මේ උපනූපන් ජීවිතේ මේ ගෑනු කෙනාගේ දාසි වෙන්න ඕන කිව්වා. ඒ වෙල වචනේ පිට වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න ඒ ප්‍රශ්නේ එතනින් විසඳුණා. ආයෙ සැක සංකනේ. ඒ ගෑනු කෙනා ආයෙ වැරදි කළෙත් නැහැ. ඊට පස්සේ මොකද වුනේ? ගෑනු කෙනා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා පස්සේ කාලේ මයිරෙන්ඩ කිච් වෙනකොට ගුණවත් ස්වාමියාට කරපු වැරද්දම හිතට ආවා. ගුණවත් ස්වාමියාට කරපු වැරද්ද හිතට ආවා. හිතට ආවට පස්සේ ඒ පසුතැවිල්ලෙන් මැරිලා හැබැයි උපස්ථාන කළේ රහතුන්ද වැන්දේ පිදුවේ ස්තූපවලට බෝධින් වහන්සේලාට ඒ පින්බලේ බලවත් නිසා විමාන ප්‍රේතෙක් කියලා ඉපදුනේ. කණ්ඩ මුණ්ඩ කියලා විලක් තියෙනවා හිමාලයේ. ඒ විලායිනේ ඉපදුනා. ඊට පස්සේ මැරෙන වෙලාවේ ඒ පසුතැවිල්ලම ඒ ස්ත්‍රියගේ හිතට ආවා. පසුතැවිලි හිතෙන් මැරුණා. නමුත් රහතන් වහන්සේලාට උපස්ථාන කරලා තිබ්බ නිසා ඊට පස්සේ සෑය බෝධිය විහෙර වැඳලා තිබ්බ නිසා දන් උයපු නිසා ඒ පින්බලෙත් නිසා මේ අර ජීවිතයට වුණේ එක වැරද්දයි. ඉතින් මෙයාට හිත හදාගන්න බැරි වුණා අවසාන කාලේ. ඊට පස්සේ හිත හදාගන්නත් බැරි වෙච්ච නිසා ගිහිල්ලා ඉපදුනා විමාන ප්‍රේතියක් වෙලා දිව්‍යාංගනාවක් වගේ ඉන්නවා එක පිරිමියෙක් නැහැ. බලන්න මනුෂ්‍ය ජීවිතේ වැරදි කාම සේවනය කළා ඊළඟ ඉපදුන විමානේ පිරිමි නැහැ. නමුත් පිරිමිත් එක වාසය කරන්න ආසාව තියෙනවා. පිරිමි නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දවල් කාලේ දිව්‍යාංගනාවක්සේ සතුටින් වාසය කරනවා රාත්‍රී වෙනකොට. රාත්‍රී වෙනකොට මෙයා ඇඳින් දැහැලා ළඟ පොකුණට යනවා. පොකුණට යනකොට ඒ ඇටික් වගේ විශාල බල්ලි කනකොට බල්ලි ඇවිල්ලා ඈව පෙරලාගෙන ඇඳුම් ඉරලා ඉරලා දාලා මුළු ශරීරයම කනවා. ඇටකෝටු ටික චරචර ගාලා හපනවා. විතුරු වෙච්ච ඇටකෝටු ටික ඔක්කොම එළි වෙනකල් හපනවා. එළි වෙනකල් හපනකල් මැරෙන්නේ නැහැ. මරණේ හිද්ද වෙන්නේ ඇට කෑල්ලේ පණ තියෙනවා. ඊට පස්සේ මේ ඇට කෑල්ලේ ටික යන ගමන් මේ බල්ලා කකුල් දෙක මේ මෙහෙම පොළොවේ අර පස් හරලා හරලා විසික කරන්නේ. ඒ වගේ වීසි කරනවා මේ ඇටකෝටු කෑල්ල ටික ගඟට. ඒ ඇටකෝටු කෑල්ල ටිකෙන් ආයේ අර මේ විමාන ප්‍රීතිය හැදෙනවා. ඇදිලා ආයේ ඇවිල්ලා විමානයේ සතුටින් ඉන්නවා. කාලා බීලා ඉන්නවා. අර ස්ත්‍රීන් ටිකත් අර බොරු කියපේසේ පාපේට ඈගේම දාසි වෙලා ඉපදුනේ. ඒකට බලන්න දිවුරණ එකේ තියෙන භයානකකම. දිවුරන්න නම් එපා වින්වත් නේ. දිවුර සත්‍ය ක්‍රියාවක් කළාට කමක් නැහැ. මම තමන්ගේ තියෙන උතුම් ගුණයක් සිහි කරලා මේ මම මේ ගුණේ රැකගවව සත්‍යයේ සත්‍යානුභවයෙන් මේ අරුබුදේ සංසිඳෙන්න ඕන කියලා. පින්වතුනි අර 136ක් අපායවල් ගැන විස්තර කරගෙන යනකොට ඔබට මතකද බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා සපත කරලා මේස කියන්නේ අම්මා අම්මා පල්ලා බුදුන් පල්ලා කිහිම ඒ වාගේ සපත කරලා බුදුරජාණන් වහන්සේ දිවුරුමට ඇරන් ඒ කර්ම වලින් යන වෙනම නිරයක් තියෙනවා මිනිස්සු දන්නේ නැති වුණාට ඒකයි මේ සංසාරේ බිය මේ බිය කරවි කියන්නේ ඉතින් ඒ නිසා දැන් ඒ පිරිස ඉපදුනා මේ පිරිවර වෙලා පිරිමි නෑ ඊට පස්සේ මොකද වුනේ? ඔහොම කාලයක් ඉන්නවා. දැන් රාත්‍රියට අරියා බල්ලු කනවා. ඊට පස්සේ මොකද වුනේ? අවුරුදු 550ක් ගියා. අවුරුදු 550ක් ගියාට පස්සේ මෙයාලා කල්පනා කරලා දැන් අපිට පිරිමි නැහැ. ඉතින් අපි පිරිමියෙක් කොහොම හරි හොයාගන්න ඕන කියලා. එක ස්ත්‍රියක් අදහසක් දැම්මා මේ අඹ හිමාලයේ තියෙන අඹ කඩලා අපි ගඟට දාමු. ඒක පාවෙලා යනකොට ඒ ප්‍රණීත අඹ නිසා ඊට පස්සේ ඔක කවුරු හරි හොයාගෙන උඩට එයි. එතකොට ඒ නැකෙනා අපි අල්ලගමු කියලා. එතකොට මේ බලන්න නොපෙනෙන ලෝකයේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න මේ මිනිස්සු තමන් ළඟට ගෙන්නා ගන්න උපක්‍රම යොදන හැටි බලන්න. මේ වගේ තේරුම් ගන්න තියෙන ඒවා. අනිතක මේ විමාන ප්‍රේතියෝ. ඒ කියන්නේ දිව්‍ය ස්වභාවයෙන් ඉන්න අය. එතකොට නිකන් പ്രേත භූත අමනුස්ස අසුර ඒ අය කොහොම මිනිස්සු තමන් ළඟට ගෙන්නව ගන්නව ඇයිද? තමන් එතෙන්ට නොයා වෙනත් උපක්‍රම වගේ. ඊට පස්සේ දැන් ඔන්න අඹ ගෙඩිය හොම් පාවිවි තිබ්බා. එක අඹ ගෙඩියක් බරණැස් රජුරුවන්ගේ දෑ මේ නානතන දැලේ බැඳුණා. ඉතින් ඒ ගෙඩියක් අරන් මේ හිරගෙදර හිටව මිනිස්සුෙකුට දුන්නා. ඒක ඒ හිරගෙදර ඉන්න මිනිස්සයයි යඹ කෑල්ල කෑව විතරයි. ඒ වයසක මිනිස්සයයි කොණ්ඩේ කළු වුණා. ඇඟ තිරියන් වුණා. මූණ රත්තරන් පාට වුණා. බොලේ මේක පුදුම අඹ ගෙඩියක් නේ කියලා රජුරුවෝ කෑවා. රජුරුවෝ තිරියන් වුණා. ඊට පස්සේ මේ අඹ කොහෙන්ද හිමාලයෙන් එන්නේ කිව්වා. ඒ නිසා මේ අඹ අරන් වරෙන් කියලා වැද්දෙක් කියවුවා. ඊට පස්සේ වැද්දා හොයාගෙන හොයාගෙන යොදුන් ගණනාව යොදුන් 60ක් ගියා කියනවා. යොදුන් 60ක් හොයාගෙන යනකොට අන්න කණ්ඩ මොණ්ඩ ගිල ළඟට එනකොට පිරිමියෙක් එනෝ කියලා අර මේ විමාන ප්‍රේතිය ටික ඔක්කොම දුවගෙන ආවා. දුවගෙන එනකොට මේකා බය වෙලා දිව්වා. දුවන්න ගත්තා ආපු පාරේම. ඇවිල්ලා කිව්වා ස්වාමී මොන අඹද මේ වගේ යක්කෝ වගේ ගෑනු ඇවිල්ලා පිරිවර ගන්නවා පුදුම තැනක් ඒක කියලා. දැන් රජුරවන්ට අඹ අමතක නැහැ ගෑනු මතකයි. ඒක රජුරෝ කිව්වා ඔක මම හොයා ගන්නම් කියලා. අර කිව්ව පාරේ ගිහිල්ලා රයතුමා යනකොට ඒ විමානෙට දිව්‍ය කුමාරයෙක් වගේ තමයි ඈලාට පෙනුනේ. ඉතින් රජතුමා වට කරගෙන විමානෙ නතර කරගත්තා තම තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න. ඊට පස්සේ ඒ විදිහට අවුරුදු 150ක් ගියා. අවශ්‍ය වෙනකොට ඒ රජතුමාට නිින්ද යවවනවා. එක දවසක් ඒ රජතුමාට ඇහැරුණා. ඇහැරුණාට පස්සේ ළඟ හිටපු ගෑනු තේනා නෑ. බැලුවා කොහෙද කියලා. අල්ලපු ඒ විමානේ යහපැත්තේ තියෙන පොකුණ ගාවට එයා යනවා. යනකොට කැලෙන් එනවා කළු පාට බල්ලෙක්. ඇවිල්ලා මේ බිම පෙරලාගෙන පෙරලා කනවා. ඉලි වෙනකල් බලාගෙන ඉතියා ළඟට යන්නේ නැතුව. ඊට පස්සේ ඇට සැකිල්ල පොකුණට දැම්මට පස්සේ ආපහු ඇවිල්ලා පරණ විදිහට ඉන්නවා. ඇයිසුම දැනගත්ත මේ කිස්සෙන්ද නම් වෙන එකක්. ඊට පස්සේ තමයි රජ්ජුරුව අහන්නේ. අන්න ඒ රජ්ජුරුව අහන සිද්ධිය තමයි ඊට පස්සේ මේ තියෙන්නේ. කණින් කළ පඩිපේලි තියෙනවා, පෝරු තියෙනවා, රන්වන් වැලි තමයි අතුරලා තියෙන්නේ. මිහිරි සුවඳ හමන මනෝරම්‍ය වූ සුදු නෙළුම් පිපිටා තියෙනවා. ඒ පොකුණ වටේම ගස් තියෙනවා. නානා සුවඳ වර්ග තියෙනවා, හමනවා. නොඑක් නෙළුම් වර්ග පිරීලා තියෙනවා. සුදු නෙළුම් වලින් වැහිලා තියෙනවා. මනස්කාන්ත සුළඟ හමායේදී මිහිරි සුවඳ දැනෙනවා. හංසයන් කොස්වහලීනියන් මිහිරි නාද පතුරනවා. සක්වාලීනියනොත් මිහිරි නාද පතුරවනවා කියලා මේ විමානයේ ගොඩාක් විස්තර තියෙනවා. ගස්වල විස්තර. ඊට පස්සේ මේ වාගේ ප්‍රාකාර රත්තරන් වලින් කරලා තියෙන හැටි. ඊට පස්සේ විස්තර කරනවා මේ දිශාව බබලවන හැටි. ඊළඟට ඔය ඒ දිව්‍යාංගනාවේ ඉන්න දිව්‍ය දාසීන් 500ක් එක්ක ඔක්කොම කාන්තාව පිරිමි නෑ. ඒ වැරදි කාමසේන විපාක. ඔවුන් ලස්සනට මාලවලු දාගෙන ලස්සනට ඉන්නවා. ඉතින් මේ විදිහට ඊළඟට ඉන්න සතා සිව්පාවයි විමානේ. ඊළඟට පලස්වල ස්වභාවය ඔක්කොම විස්තර කරලා කියනවා. මැදියම් රැහිදී ඔබ අවදි වෙනවා. අවදි වෙලා උද්‍යාන භූමියට යනවා. ඔබ එතන එක්තරා පොකුණක් ළඟට යනවා. ඒ නිල් ඇති සුන්දර පොකුණු තීරේ ඔබ හිටගෙන ඉන්නවා. එතකොට මොඳු කන් ඇති බල්ලෙක් එනවා. ඇවිදින් ඔබේ සියලු අංගපස්තරංග කාලා දානවා. ඊට පස්සේ එතකොට මේ බල්ලා කාපු ඔබේ ඇඟේ ඉතිරි වෙච්ච ඇට සැකිල්ල විතරයි. ඉතිරි වෙන්නේ ඇට සැකිල්ල විතරයි. ඉතින් ඔබ කරන්නේ පොකුණට බහින එක. හරිය පුදුමයි. එතකොට ආයෙමත් ඔබගේ කය පැරණි විදිහට හැදෙනවා. දැන් ඔබ සියලු අඟපසංගෙන් පිරිපුන් සුන්දර ප්‍රිය දෙකුන් ඇති තැනැත්තියක්. රෙද්දකින් ඇඟ පොරවාගෙන ඔබ මා ළඟට පැමිණෙනවා. ඔබ රජුරව තමයි මේක කියන්නේ. ඔබ කයෙන්, වචනේ, මනසින් මොන වගේ පාප කර්මයක්ද කළේ? මොන වගේ කර්ම විපාකයන් නිසාද ඔබේ අංගපසංග මේ මුළු කන් ඇති බල්ලෙක් කාලා දමන්නේ? මම මේකෙදී මට කියන්න අමතකුණා. ඊට පස්සේ රජ්ජුරුව වහන් බලා ඉඳලා රජ්ජුරුව අවසානයේ මොකද කළේ? විෂ පොවපු ඊතලයක් අරන් අර බල්ලට විද්දා. බල්ලා හිම මැරිලා වැටුණා. ඉතින් අර දිව්‍යාංගනාවක් දැන් ඊට පස්සේ අර ඇට සැකිල්ල ආවට පස්සේ තමයි ওই විස්තරය කියන්නේ. දැන් ඊට පස්සේ කියනවා මෙයා කියනවා කිම්බිලා කියලා නගරයක් තිබුණා. ඒ නගරේ ශ්‍රද්ධාවන්ත උපාසකෙක් හිටියා. ඒ ගෘහපතියාගේ බිරිඳ උනේ මමයි. මං ස්වාමියා ඉක්මවා ගියා. දුස්සීල වුණා. මං ওই විදිහට ස්වාමියා ඉක්මවා දුරාචාරී හැසිරෙනකොට සැමියා මට මෙහෙම කිව්වා. උඹ මාව ඉක්මවා දුරාචාරී හැසිරෙනවා. ඒක ගැළපෙන දෙයක් නෙවෙයි. සුදුසු දෙයක් නෙවෙයි. ඒතර මං මහා දරුණු විදිහට දිවුරුවා. අනේ අපොයි මන්නම් කයින්වත් සිතින්වත් ඔයා ඉක්මවා ගියේ නෑ කියලා. මං යම් හේකින් කයෙන් සිතෙන් හරි වරද්දක් කළා නම් මේ මුළු කන් ඇති බල්ලෙක් ඇවිදින් මගේ අඟපසඟ කාලා දමන්න ඕන කියලා දිවුරුවා. ඒ කර්මයක් බොරු කීමක් කියන එක තමයි දැන් මට විපාක දෙන්නේ කියනවා. දැන් අවුරුදු 800ක් මුළුල්ලේ මට මේ දුක විපාක දෙනවා කියනවා. මුළු කන් ඇති බල්ලා අවුරුදු 800ක් හැම දවසෙම රැට කනවා. එතකොට ඒක විමාන කතාවක් නෑ මෙතන. සාමාන්‍යයෙන් අපි විශාල බල්ලෙක් ඇවිල්ලා සාමාන්‍ය මිනිසෙක් පෙරලාගෙන කනකට එන වේදනාව තියෙන්නේ. ඒ වේදනාව ඒ විදිහටම හැම රාත්‍රියක් එළිවෙන තුරු අවුරුදු 800ක්. අවුරුදු 800ක් මේ බලන්න එකපාරක් වැරදි කාම සෙවණේදීලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන්ද මේ වැරදි කාම සෙවණේදී විපා කියන්නේ. තව මේ මෑට සිද්ධ වුණ දෙයක් තිබ්බා. ඒ තමයි මෑයේ වෙච්ච වැරද්ද අත්හැරීමයි. මෑ මේ වෙච්ච වැරද්ද අත්හැරියනේ. ඒ වැරද්ද හිතේ තියාගෙන පසුතැවිතැවි හිටියා. වැරද්ද හිතෙන් අත්හැරලා හිත දැඩි කරගත්තා නම් පින් කුසල් සීකලා නම් මෑට මේ වගේ කර්මයක් එන්නේ. අනිත් හැබැයි මෑගේ හිත ඉච්ඡර දුර්වල වුණේ වෙච්ච පොරොන්දු නැතන් දිවුරපු දිවුරිල්ල භයානක නිසා. ඊට පස්සේ කියනවා අනේ ඔබ වහන්සේ තමයි මට උපකාර කළේ. බල්ලට දැන් විද්දායෙන් එකක් නැහැ. මම මේ බල්ලගෙන් දැන් නිදහස් වුණා. අවුරුදු 800කට පස්සේ මම නිදහස් වුණා. දැන් මට ශෝකයක් නැහැ. රජතුමනි මම ඔබට නමස්කාර කරනවා, ආයාචනා කරනවා. ඔබ මාත් එක්කම මේ කම්සුවේ විඳින්මින් මේ වාසය කරන්න යන්න එපා කියලා. සොඳුර මා ඔබ සමග දිව්‍ය වූ කම්සව වින්දා. දැන් මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් මාව නුවරට ඇරලවන්න. මාව ඉක්මනට නුවරට ඇරලන්න කියයි මේ රජ කෙනෙක් මේ. ඊට පස්සේ ඉතින් මේ රජුරෝ ආපහු නුවරට ඇරලිව්වා. ඊට පස්සේ ආයිත් ඒ ස්ත්‍රිය අර ස්ත්‍රියන් එක තනිය වුණා. මේ සිද්ධිය වුණේ කාශ්‍යප බුද්ධ ශාසනයේ. අපේ මුගලම් මහරහතන් වහන්සේ හිමාලයේ වඩිනකොට තවමත් මේ ප්‍රේතිය ඒ විමානේ ඉන්නවා. මුගලම් මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රේතියන් මේ විස්තරය අහලා මේ ගෞතම බුද්ධ ශාසනයේ කතාවක් විදිහට මේ ගොනු වුණේ. කොච්චර විපාකද කියලා බලන්න. කර්මවල විපාක. ලේසිද කියලා බලන්න. ඒ නිසා අදින් පස්සේ මේ ධර්මය අහන කෙනෙක් නම් වරදවා නම් හැසිරෙන්න එපා. ඉස්කෝලේ යන ළමයි මේ ධර්මයේ මේ බණ අහන්න යොමු කරවන්න. ගෑනු ළමයිට පිරිමි ළමයිට මේ බණ අස්සවන්න. විශ්වවිද්‍යාලවල ඉන්න ළමයිට මේ බණ අස්සවන්න. මේවා බොරු නෙවෙයි, මේවා ඇත්ත කතා. ජීවිතේ වරද්දා ගත්තොත් ඒ වරද්ද ගැනීම විපාක ගොඩාක් දුර දිග යනවා. කොරෝනා වෛරසය කියන එක පුංචි තැනකින් හටගත්තේ ලෝකේ පුරාම පැතිරී ගිහලා ගොඩාක් බියජනක දේ සිද්ධ වුණා. ඒ වගේ තමයි මේ අකුසල් කියන ඒවා පුංචි තැනින් පටන් ගන්න. ඒක වැඩි වෙවි ගිය ගමන් සිතා ගන්න බැරි තරම් තරහා ගන්න බැරි තරම් විශාල විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා කවදාවත් පව් කියන જાතිය නම් කරන්න එපා. ඊළඟට තමයි මේ ධර්මයේ දැනගන්න කලින් කාගේ අතින් හරි වැරදක් වෙලා තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ පින් පව් ගැන දේශනා කරන්නේ පව් කරපු අයට තැවි තැවි ඉන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ පව් කරපු අයට පව් හදා ගන්නයි. බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් ශෝක කරවන්න නෙවෙයි ධර්මයේ දේශනා කරන්නේ. ශෝකෙන් නිදහස් කරවන්නයි. ඒ නිසා මේ බණ අහලා ඔබ ශෝක වෙනවා නම් ඔබ මේ ධර්මයේ අර්ථය අරගෙන නැහැ. පින්පව් කියන ඒවා විශ්වාස කරන්න, අද ඉඳලා හැදෙන්න, ඔබ යන පාර වෙනස් කරගන්න. ඒ පාරේ ගියොත් තමයි විපාකේ තියෙන්නේ. පාර වෙනස් කරලා ඒ වෙච්ච වැරදි ඔක්කොම අමතක කරන්න. දන්නේ නැති කාලේ වෙච්ච දේවල් කියලා හිතන්න. පින්පව් කුසල් මේ ධර්මයේ දන්නේ නැති කාලේ මේක සිද්ධ වුණේ. ආයෙ මම මගේ අතින් වැරදි වෙන්න දෙන්නේ නැහැ කියලා හිතන්න. ඒ විදිහට ගොඩාක් කුසල් කරගන්න. ඉදිරියට එනවා පින්වතුනි ගොඩාක් නරක කාලයක්. පිට රටවල වැරදි කාම සේවනී කියනවා කියන එක ගණන් ගන්නවත් නැහැ. ඒ ලෝකේ එක සාමාන්‍ය දෙයක්. මේ ලෝකේ සාමාන්‍ය වුණත් නැතත් ඒ තමන් කරන දේ අනාචාරයක් නම් ඒකේ විපාක එනවා. ජාතියක් ආගමක් රටක් බලපාන්නේ. ඒතර ඔබට තේරෙනවා ඇති බටහිර ජාතින් කය බිඳලා මරණයන් මත පිළිදෙන්නේ කියලා. මේවා ආහන්දවත් මේ වගේ ගැලවෙන්නවත් තියෙන එකම රට මේ ලංකාව. ඊළඟට මේ එකම භාෂාව සිංහල, එකම ආගම බුද්ධ ආගම. බුද්ධ ආගමේ තමයි මේ විදිහට මේ මනුෂ්‍ය සංවර කරන්නේ, ඇත්ත කතාව කියලා දෙන්නේ. ඔබම හිතන්න, ඔබගේ පවුල්වල සමහර ඔබ අඳුර හිතවත් අයට ආදරණීය සෙනෙහවන්ත කෝටියකින් හොයාගන්න බැරි සුන්දර හොඳ බිරිඳක් ලැබෙනවා. ඒ ඔබ සසරේ වැරදි වැඩ කළා නැති නිසා. සමාව විඳවන බිරිඳක් හම්බේනවා. ඒ වුණ සසරේ වැරද්දක් කරපු නිසා. ආදරේ ඇති බිරිඳවරු හම්බේනවා. ඒ ඔබ සසරේ වැරදි නොකරපු නිසා. ආදරේ නැති බිරිඳවරු හම්බේනවා. ඒ ඔබ සසරේ වැරදි කරපු නිසා. ඔබට හම්බින බිරිඳ ඔබට ආදරේද ගොඩක් ආදරේ නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයා ඔබම සංසාරේ කරපු කර්මෙත් එක්ක. ඒ නිසා දරුවනේ මේ බණ අහන ඉලන්දාරි කොල්ලෙක් කිල්ලෙක් ඉන්නවනම් මම ඔබලාට මෙයයි කියන්නේ. ඒ තමයි ගොඩාක් ආදරය ඇති බිරිඳක් ලබන්න නම් කරන්න ඕනේ වැරදි නොකරන එක. වැරදි කාමසෙවණේ දෙන්න එපා. ආදරයේ තියෙන සෙනෙහවන්ත මේ ස්වාමියෙක් ලබන්න නම් කරන්න තියෙන්නේ වැරදි කාමසෙවණේ නොකිරීම. තමන්ගේ චරිතය හොඳට තියාගන්න. මේ ජීවිතේ පවුල් අවුල් වුණත් සසරට ඒ ප්‍රශ්න ගෙනියන්න එපා. හොඳ කෙනෙක් වෙන්න. මේ බලන්න මේ ප්‍රේත විමාන මම මීට කලින් විමාන කතාවලදී ඔබට කිව්වා මතක නැද්ද? සමහර ප්‍රේතයෝ මේ ප්‍රේත ජීවිතේ පොඩි කාලයක් ගත කරලා ආයෙ නිරයට වැටෙන්නේ. ධනපාල ප්‍රේතවත්වයේදී බලන්න. මානව ජීවිතේ අවුරුදු 50ක් 60ක් ඉඳලා කරපු පව්වලින් ප්‍රේත ලෝකෙ ගිහිල්ලා අවුරුදු 55ක් ඉඳලා ඊළඟට වැටුනේ අවීචි මහා නරකාදියට අන්තක් කල්පයක්. මිනිසුන්ගේ ආයස අවුරුදු 10 ඉඳලා අසංඛේයයට වැඩි වෙලා අසංඛේයය ඉඳලා ආයෙ 10ට අඩු වෙන කාලේ තමයි අන්තක් කල්පයක් කියන්නේ. එච්චර මහා නරකයේ දුක් විඳිනවා. මේකටයි සසර හැදෙන්නේ. රැස් කරනවා විපාක විඳිනවා. රැස් කරනවා විපාක විඳිනවා. හේතුඵල ධමයක් හැදී යනවා. හැම මෙහිම සංසාරකින් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියන එක ඒකාන්තයෙන් ආශ්චර්යයි, අද්භූතයි. මේ සසර ගමන බුදු කෙනෙක් තේරුම් ගන්නවා කියන එක ආශ්චර්යයි, අද්භූතයි. ඒ නිසා පින්වත්නි දරුවන්ටද කියන්න, මොනුබුරන්ටද කියන්න, ඥාතීන්ටද කියන්න පින්පව් කියලා එකක් තියෙනවා කියලා. කර්ම විඳින්න වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒත් එක්කම ඒ කරුණු කාරණා කතා කරපු වෙලාවේ අපි තවත් කතාවක් ඊළඟ කතාවක් ගමු. ඒ දෙවෙනි වර්ගයේ අවසාන කතාව පේතවත්වේ 13 වෙනි කතාව. ඒ කතාවේ මේක පේත කියන ගණිත වැටෙන්නේ මේ මැරිච්ච කියන අර්ථයෙන්. මිසක්ක මෙතන ප්‍රේතයේ කතාවක් නැහැ මේ කතාවේ. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා සැවැත් නුවර එක්තරා බිරිඳක් ස්වාමියා මැරුණට පස්සේ ගොඩාක් ඇඬුවා, වැළපුණා. ස්වාමියා වළේලාපු තැන, ඒ මිනිය භූම දානය කරපු තැන, නැත්නම් කැලේ ගහපු තැන ගිහිල්ලා මේ තෙන්නම වෙලා අඬ අඬ ඉන්නවා. මට කවුරු හරි ළඟදී මතක් කළා මේ ශෝකය ගැන කියද්දී ඒ කෙනාගේ ඥාතියෙක් ගැන කිව්වේ. ඒ ඥාති පුතා මැරුණාට පස්සේ ඒ අම්මා රාත්‍රියේදී ගිහලා නිදාගන්නේ සෝහනේ පුතාගේ මිනි වල උඩලු අවුරුදු ගාන බොහොම අමාරුයිලු මේ එක නවත්තගත්තේ. එච්චර ශෝකේ අනේ පුතා උඹ තනියෙන් එන්න එපා මගේ සංගයට උඹ ඉන්නවනේ කියලා අවුරුද්දක් සෝනේ නිදා ගන්නවලු ගිහිල්ලා ශෝකේ. ඇයි තමන්ගේ පුතා ඉන්නවා කියලා මම හිතන්නේ. දැන් මේ බිසවත් මේ කාන්තාව ගිහිල්ලා ස්වාමියාගේ සෝන බදාගෙන නඳනවා. බුදුරජාන් වහන්සේට පේනවා අඳ අඳා වැල්හින්නක් වගේ හිටියට සසරේ පුරුදු කරපු පින කලයක් අස්සේ තියෙන පහනක් වගේ ලෝකෙට නොපෙනුනාට ඇතුලේ තියෙන එළිය බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ ඈ මුණකෙසින්ද ගියා. මේ ඇයි අඳන්නේ කියලා නේ මගේ ස්වාමියා නැති වුණා. ඊට පස්සේ ජීව ස්වාමියා නැති වෙලා අඳලා අතීතයේ ශෝක දුරු කරගත්තා ඉන්නෝ. අනේ ස්වාමිනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අතීතයේ විච්ච සිද්ධි දේශනා කළා. ඒ තමයි අතීතයේ පංචාල රට චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ ඒ රටේ සැරිසරන කොට එක්තරා දුප්පත් වීදියකට ගියා. ගියා අර ඒ රටේ ධාර්මික බව බලන්න විශ්මාරු කරගෙන. එක ගෙදරක නැවතිලා එනකොට ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් හිටියා. දවස් දෙකක් විතර නැවතිලා ඒ අයගෙන් අවසරය අරන් විවාහ වෙලා නැති නිසා මට විවාහ කරලා දෙන්න කියනකොට අම්මලා කැමති වුණා. දවස් දෙක තුනක් ඒ හිඳලා මම එනකල් ඉන්න කියලා කහවණු දහක් දීලා රජතුමා මාලිගාවට ඇවිල්ලා ඒ වීදිය සරසලා ඒ ගෙදර රත්තරන් ගොඩක් උඩ ඈ නාවල අභිෂේක කරවලා අගබිසව කළා. උඹරි කියලා අගබිසව කළා මාලිගාවට ගෙනාවා පුදුම ආදරයක් රජුරවන්ට. ඉතින් මේ වගේ ආදරෙන් සෙනෙහසෙන් ඉද්දී මේ විදිහට ආදරෙන් සෙනෙහසෙන් ඉද්දී ඒ බ්‍රහ්මදත්ත රජුරෝ මැරුණා. බ්‍රහ්මදත්ත රජුරෝ මැරිච්ච දුක උඹරි බිසවට දරා ගන්න බැහැ. ඊට පස්සේ උඹරි විසව සෝග කළා. සෝනට ගිහිල්ලා ඒ ආදාහනය කරපු තැන පස් බදාගෙන අඬනවා. බ්‍රහ්මදත්ත මගේ බ්‍රහ්මදත්ත ඇයි මාව දාලා ගියේ? ඔයා යන තැනකට ඇයි මාව ගෙන්නගෙන ගියේ නැත්තේ? කියලා අඬනවා. එතකොට අපගේ මහබෝසතාණන් වහන්සේ හිමාලයේ මේ තාපසයක විදිහට වාසය කරන දිවසින් දුටුවා. උන්වහන්සේට ගොඩාක් අභිඥා තියෙනවා. පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti තියෙන තාපසින් වහන්සේනාවක් දිවසින් දැක්කා මේ විසවගේ ශෝකය දුරු කරන්න ඕන කියලා. ආකාශයෙන් ඇවිල්ලා එතන පහළ වෙලා ඒ ඈගෙන් ඇහුවා මේ පින්වත් මේ විසව ඇයි මේ අඬන්නේ? ඊට පස්සේ කිව්වා අනේ ස්වාමී මම මේ අඬන්නේ මගේ බ්‍රහ්මදත්ත වෙනුවෙන්. මගේ බ්‍රහ්මදත්ත නැති වුණා. ඊට පස්සේ ඒ තාපසින් වහන්සේ කියනවා මේ ඔබ අඬන්නේ කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? ඊට පස්සේ කිව්වා මගේ ස්වාමියා බ්‍රහ්මදත්ත චූලණී රජුරුවන්ගේ පුතා. ඊට පස්සේ කිව්වා උඹරි දේවිය ඔතනම චූලණී බ්‍රහ්මදත්ත කියන නමින්ම රජවරු 84,000ක් ඔතන වළිලාලා තියෙනවා කිව්වා. එතකොට ඒ අයගෙන් කොයි බ්‍රහ්මදත්තද කියලා ඇහුවා. චූලණී බ්‍රහ්මදත්ත රජුරන්ගේ පුතා. ඒ හැම බ්‍රහ්මදත්ත රජ කෙනෙක්ගේම තාත්තා චූලණී රජුරෝ කිව්වා. ඊට පස්සේ කිව්වා මං අඬන්නේ මගේ ස්වාමියා වෙනුවෙන් කිව්වා. ඒ හැම මැරිච්ච බ්‍රහ්මදත්ත රජ කෙනෙකුටම බිසව වෙලා ඉපදුනේ ඔයා කිව්වා. ඔන්න සංසාරේ. ඔයාලා හිතනවාද ඔයාගේ මහත්ය ඔය ඉස්සෙල්ලාම හම්බුණා කියලා? කෝටි ප්‍රකෝටි ගණක් ඔය මහත්ය මහත්යම වෙලා තියෙනවා. ඔය නෝනා වෙලා තියෙනවා කෝටි වාරයක්. ඔය දරුවෝ ඔය විදිහටම වෙලා තියෙනවා. අද කොච්චර බැඳිලාද ඔයාලා දරුවන්ට? අද කොච්චර ඔයාලා බැඳිලාද ස්වාමියාට? අද කොච්චර බැඳිලාද බිරිඳට? සසරේ කොච්චර බැඳුනාද? සසර පුරුද්දට ඔය බැඳෙන්නේ. සසර පුරුද්දට ඔය බැඳෙන්නේ. 84,000ක් එක තැනක. ඊට පස්සේ කිව්වා මේ 84,000ම මමම ස්ත්‍රී වෙලා අඬා හිටියද ඔව් කිව්වා. මම ඊට සංසාරෙම ගෑනු කෙනෙක්ද කියලා ඇහුවා. ඔබ පිරිමිත් වෙලා තියෙනවා කිව්වා. ස්ත්‍රීත් වෙලා තියෙනවා මේක නිත්‍ය දෙයක් නෙවෙයි කිව්වා. ධර්මයේ දේශනා කළ සංසාරේ අඬපු විදිය. මම පින්වතුනි මේ දුක නැති වෙන මේ උඹරි විසවගේ දුක සම්පූර්ණයෙන් නැති වුණා. ඇත්ත දැනගත්ත ගමන් මම මේකට උදාහරණයක් කියනවා. ඔබගේ ස්වාමියා බිරිඳ ගැන සැක කරනවා කියනකො බොහෝ කාලයක් සැක කරලා එහෙම කාලයක් සැක කරනවා. නමුත් එක දවසක් ඔප්පු වෙනවා. තමන්ගේ බිරිඳ එකට අයිතිවත් නැහැ, සම්බන්ධවත් නැහැ, මේක බොරු එකක් කියලා හොඳටම තේරෙනවා. තේරිච්ච ගමන්ම සැකේ නැති වෙනවා. ආයි උපදින්නේ. ඒ වගේ තමයි මේ දුකට අඬද්දී අඬලා අඬලා අඬලා හරි කාරණාවක් තේරිච්ච ගමන්ම දුක නැති වෙනවා. ආය දුකේ නැහැ. පින්වතුනි මේ අඬන වැළපෙන එක බැඳෙන වැළපෙන එක අනවබෝධයත් එකෙන්නේ. ඒ හිතට තේරෙන වචනේ, ඒ තේරෙන මේ න්‍යාය, තේරෙන සිද්ධිය යාට ආවොත් එහෙම දුක උපදින්නේ ආය. මේක පුදුම සාගත දෙයක්. ඒ උඹරි විශ්වයේ දුක සම්පූර්ණයෙන්ම නැති වුණා. සම්පූර්ණයෙන් නැති වෙලා කිව්වා මගේ ගින්දරට මේ ජලයේ ඉස්සා වගේ කියලා කියනවා ස්වාමීනි. ඉතින් ඒ නිසා අප්‍රමාණ ඔබ වහන්සේට මම ණය ගැති. කියනවා මේ මගේ පපුව ඇනේ තිබ ශෝක උල. දැන් ඇත්තටම ඒ උලෙන් නම් ඒ දුකාවේ ශෝක උල ගලවලා දැම්මා කියනවා. ඇත්තටම ශෝක උල ගලවන්න පුළුවන්ක. ගොඩාක් ඔය ගෑනු ළමයි නිසා පිරිමි ළමයි දුක් විඳින්න ඉන්නවා. පිරිමි ළමයි නිසා ගෑනු ළමයි, ස්වාමියා නිසා බිරිඳ දුක් විඳින්න ඉන්නවා. ඔය ඔක්කොම ශෝක උල ගලවනකල් තමයි ඔය දුක. ශෝක උල ඇනගෙනයි ඔය දුක් විඳින්නේ. ඔය උල ගලවගත්තද බණපදයෙන් එදයින් පස්සේ දුක උපදින්නේ. ඊට පස්සේ මේ උඹරි බිසව සසරගෙන ගොඩාක් කල කිරුණා. ඈ හිමාලයට ගිහිල්ලා පැවිදි වුණා. පංච අවිඤ්ඤාස්ත සමාපත්ත උපදවගෙන බ්‍රහ්ම ලෝකෙ ගියා. කොහමද අඳාඳයි ටී. ඉතින් පින්වතුනි මේක පුදුම සහගත දෙයක් කියන්නේ ඒ කාලේ ඒ දමණය වුණ කෙනා තමයි අර අඳාඳ හිටපු ගෑනු කෙනා සසර පුරුද්ද කඳනවා. එදා තාපසින් වාසිට දමණය වුණා. අද බුදුරජාන් වහන්සේට දමණය වුණා. සෝවාන් වුණා. මේ ධර්මයට දමණය වෙන්න පින්වත්නි. මේ ධර්මයට දමණය වුණොත් කවදා හරි ඔබල දමණය වෙන දවසක් එනවා. අද දමණය වුණොත් මේ බණපදයට ඔබ සසරේ යනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනයේ දමණය වෙන්නේ අද දමණය වුණොත්. ඒ රහතුන්ට දමණය වෙන්නේ අද සත්පුරුෂයන්ට දමණය වුණොත්. එක සසර පුරුද්දක්. අද මේ ධර්මයේ ඇහෙද්දි දමණය වෙන්නේ නැතු පරණ පුරුදු වලම යනවා නම් අනාගතේ සත්පුරුෂයෝ මොන ගෙහෙද්දි පරණ පුරුද්ද මෙයයි. අපිට දමණය වෙන්න උතුම් සත්පුරුෂයෝ මොන ගෙහිලා ධර්මයේ දන්න කල්යාණ මිත්‍ර කාරුණික තෙරුන් වහන්සේලා මොන ගෙහිලා මේ ධර්මයේ ඕන රටක ඉද්දින් ඔබට ඇසුරු කරන්න පුළුවන්. දැන් දමණය වෙන්න. ඔබ මේ ධර්මය අහලා ඔබගේ ජීවිතය වෙනස් කරගත්තොත් අනිවාර්යෙන් ඔබට සංසාරේ ගැළවිල්ලක් තියනවා කියන හෝදුවාවක් තියෙනවා පින්වත්නි. දැනුත් ඔබ පරණ පුරුද්දටම යනවා නම් අනාගතේ ගැළවෙන්නේද කියන එක සැකසිතයි. මේ බලන්න සංසාරයේ ස්වභාවය. ඒසා දීර්ඝ වූ සසර ගමනක් අපි යන්නේ. ඒ නිසා අපි අතින් යනකොට හරියනවා වැරදෙනවා. ඉතින් හරියන දේවල් දිනු කරගෙන වැරදින දේවල් හදාගෙන මේ ගමන යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උනත් සිල් රැකපු අයම ඔය ඔයා බණ කියන්න ගියේ. බුදුරජාණන් වහන්සේ පින් තියන අයටයි දහම් දෙසුවේ. ඊට පස්සේ ඇයි වැරදි හදාගත්තා? ආයේ වැරදි කළේ නෑ. ඒ නිසා ඔබත් කලින් සිල් රැක කෙනෙක්ද නැද්ද කියන එක අපිට අදාළ නෑ. මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ඇහිච්ච වෙලාවේ අද ඉඳලා ඔයාලා අලුත් පිරිසක් වෙන්න, හොඳ වෙන්න, ගුණවත් වෙන්න මේ දුක් විඳින ස්තේරේත ලෝකෙට යන්න එපා. මේ බියකරු සංසාරයෙන් ඔබ ගැලවෙන්න උත්සාහ කරන්න. ඒ නිසා ඉතින් අද දවසේ මේ සසර ගමන ගැන ඔබට කියලා දුන්න මේ දහම් පරයය හොඳට හිතාගෙන බියකරු සංසාරය ගැන හිතාගන්න. ඒ වගේම හිතේ තියෙන බැඳීම් ටික ටික අඩු කරගන්න. දරුවන්ට තියෙන බැඳීම්, මහත්තයර තියෙන බැඳීම්, නෝනාට තියෙන බැඳීම් ටික ටික අඩු කරගන්න. ආදරේ තියාගන්න, බැඳීම් අඩු කරගන්න, සසර ගමන ගැන තේරුම් ගන්න. ඊට පස්සේ යුතුයකම් ඉෂ්ට කරගන්න ගම මේ භයංකාර සංසාරයෙන් නිදහස් වෙන්න ධර්මයේ ඇසුරු කරන්න. ධර්මයට ගොඩාක් ආස කරන්න, ධර්මයට ගොඩාක් බැඳෙන්න ඔබ සූපත් කරනවා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාට මේ බියකරු සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා එකෙහිදී සිත ප්‍රාර්ථනා කරනවා. Thank you.